ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස තත්තාරෝ මේ වික්ඛේ පුද්ගලා යත්තා විනීතා විසරදා සංස්කතා ධම්මධරා ධම්මං ධම්මපටිපන්නා සංඝං සෝ බින්ති තී තනිදා පර්මන ශාස්ත්‍රාවත සම්බින් සඳහා සූදානම් සිටින සත්‍යබර තිනුතුනි අප සසුගී සතිය ධර්මදේශනාව ආරම්භ කරමින් සිතින්නකම් සඳහා තෙරුවන් ඒ අන්තර්ගත ජඟුර පිළිබඳව කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළා. ඉතින් අපි ඒක කාලයක් ගණනින් බුද්ධ ධර්මවත් පිළිබඳව අපි දකින මාත්‍ර වඩා ගැඹුරු කරුණු පැහැදිලි කිරීම කරන්න ලැබුවා. අපි නැවත මතක් කරගන්න අවශ්‍ය වෙනවා. මේ තෙරුවන් පිළිබඳව කතා කිරීමේදී සම්මුති සත්‍ය තෙරුවන් ආරි සත්‍ය තෙරුවන් වශයෙන් මේක ආකාර දෙකක් වගේ තමයි අපිට දකින්න තියෙන්නේ. එහෙම නැත්නම් ආමිස පූජාවෙන් තෙරුවන් පිළිගැනීම එක ආකාරයක්, ප්‍රතිපත්ති පූජාවෙන් තෙරුවන් පිළිගැනීම තවත් ආකාරයක් වශයෙන් තමයි අපට වෙන් කර දකින්න පුළුවන්. ආමිස පූජාවෙන් තෙරුවන් පිළිගැනීමේදී අප පෙරවන්ත පිටින් බුද්ධාත්මය ධර්ම රත්නය සංඝ රත්නය විතර ගානන් වහන්සේ සතු මේ ගුණ නමයක් පිටිනවා ධර්ම සත්‍ය සතු මේ ගුණ හයක් තියෙනවා ආරි මහ සංඝ රත්නය රතු මේ ගුණ නමයක් තියෙනවා සියල්ල එකතු සූවිසි මහා ගුණය කියලා කියනවා. එතකොට මේ සූවිසි මහා ගුණය අපි බුදුන් වඳිනවා කියලා වන්දනාමාන කිරීමෙන් කරවලකම්. එතකොට ඒ තමයි අපි කතා කරන්නේ තෙරුවන් පිළිම කියන තමයි ස්තුතියවෙ. ඊළඟට තවත් ඉස්සරහට සත්තන මේ තෙරුවන් පිළිබඳව ප්‍රතිපත්ති පූජාවෙන් තෙරුවන් පුදන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් තෙරුවන් පිළිමේදී තෙරුවන් කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව තමයි අපි කරුණු පැහැදිලි කරන්න උත්සාහ කළේ. අපි හිදී ඔබ මතක් කරගන්න මේ කාරණා. බුදුරජාණන් වහන්සේ යනු අපි එක්ක කෙනෙකුට බාහිර වශයෙන් පුද්ගලික බවක්. නමුත් උන්වහන්සේ වදාළ සම්බුද්ධ සූත්‍ර ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ලැබූ බුද්ධත්වයේ යනු පුද්ගල ස්වභාවී ඉක්මාගිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය සතිය ජීවිතයේදී සියත සියක්ම අනාත්මයට පත්ව පසු ලැබූ පදවිය සම්පූර්ණ බව සම්බුද්ධ සූත්‍ර ආශ්‍රයෙන් මුල් ධර්ම දේශනාවලදී අපි පැහැදිලි කරන් තිබුණා. ඊළඟට අපි ධර්මයේ කියන වචනය ගත්තහම මේක මේ සමාජයේ තියෙන විවිධ අර්ථයන්. සතර සූත්‍රය ගත්තහම ප්‍රයස්සු ධම්මා ජයිත භවන්ති කියලා තියෙනවා. ධර්මයන් තුන. ඒක ධර්මයන් වචනය ඕනම දෙයක තේදෙන ස්වභාව ධර්මය. සාර ධර්ම වගේ. ඒ වගේ බුදු සමය තුලත් මේක ධර්ම කියන වචනේ ධර්මසෝපරිතුමාගේ පිළිතුර ධම්ම කියන වචනේ හොඳට තේරුම් ගන්න. සිරිගුරු බුදුරජාණන් වහන්සේ වෙන ශාස්ත්‍රීය කුසින් අවබෝධ කරගන්නවා. මිනිසාගේ දුක් පීඩා දුරු කිරීමට සමත් වෙනා වූ ඖෂධයක්. සොයාගන්න. ඒක ධම්ම ඖෂධය කියලා. ධර්මික. ඒ ඉතා ගැඹුරු දෙයක් තමයි අනිත් කිසි තැනක හොයාගන්න බැරි නිසා. ඒ ධර්මයයි මිනිසාට දුකින් අතම දීමට සාර්ථකයි. ඒ ධර්මයයි තේරුම් ගත්ත නිසා තමන්ගේ ජීවන ගැටලු සමගනීම සඳහා සරණ කරගත යුතුයි. ඒ ධර්මයේ අනුකම්පිතයි පසුබිය ධර්මේශනාව විග්‍රහ කරමින් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බුදුන් වහන්සේ ලෝකහිලකත් ධර්මයේ බව අනාත්ම ලක්ෂණ සූත්‍රයේ සඳහන් වෙනවා. මහන්සේගේ දේන ධර්ම දේශනාවතින් විවිධ ගාථාවල එතකොට ලෝකයා සංස්කාර ධර්මයන් තවදුරටත් පුතක් ජන භාවයේ තුල පිළිගනු ලබන්නේ නිත්‍ය සුඛාත්මයෙන්. ඒ දැනගෙන නෙවෙයි. නොදැන. ඒ නොදැන කරන්නව කටයුත්තක් තමයි ඒක මේ නිත්‍ය සුඛාත්මයෙන් පිළිගැනීම. ඒ තුල තමයි සත්‍යයට නැත්තම් මිනිසාට දුකස. සසර අතීත හේතු නිසා වර්තමාන පළක් වර්තමාන හේතු තැබීම නැමැති වර නිසා අනාගත පළක් නැමැති මේ ගමන එතකොට බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම පිටපස අවිද්‍යාව නම් මුලාවක් තියෙන බව. ඒ අවිද්‍යාව නම් මුලාව දුරු කර ගැනීම සඳහා උන්වහන්සේ කිසියම් ආකාරයක දහම නම් වූ කරුණ පැහැදිලි කිරීම කරන්න ලැබුවා. ඒ දහම අන් අය දරාගත යුතුයි, ඒ දහම පිළිපැදිය යුතුයි, ඒ දහමේ සරණ ලබා ගත යුතුයි. ඒ පිළිබඳව අපි අද කාල වේලාව ලැබෙන තරමට තවදුරටත් ඉස්සරහට විදිහට විග්‍රහ කරන්න කල්පනා කරනවා. එතකොට මේ ප්‍රශ්න දෙකෙහිදී පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ සම්මුති මට්ටමින් පරමාර්ථ මට්ටමින් පංචස්කන්ධය අනාත්මයි. ධර්මයේ හොඳදී සම්මුති මට්ටමින් එහෙම නැත්නම් උන්වහන්සේගේ දේශනා ගැඹුරින් දැක්කල ඒ ගිය දේශනාවල අන්තර්ගතයේ සාරය ලක්ෂණේ සංස්කාරයන් සනිත්‍ය ලක්ෂණේ සදුක්ඛ ලක්ෂණේ සහ අනාත්ම ලක්ෂණ. ඒ වගේ අපි අද යන්නේ සංඝ රත්නය පුද්ගලයේ වශයෙන් සහ පරමාර්ථ වශයෙන් පවතින වෙනස පිටිපිටේ ඉදහස් ලබන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකාලේ සද්ධර්මීය දේශනා කරන විට පළමු මහත්ක මුණ ගැසෙන්නේ පස්වගතවස. పంచవ్య విక్కు ఆమంతేసి කියලා උන්වහන්සේලාට විక్కు කියන වචනේ භාවිත කළා වුණාම සංඝ කියන වචනේ භාවිත කළ බවක් වෙන්නේ. එතකොට ඒ උන්නතර මේ සංඝ භාවයට පත් වෙන්නට පුළුවන් නම් పంచవ్య විక్కుන්ටේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෝලී කිරීමෙන් පසු. ඒ වගේම ඉන්නින් පසු උන්වහන්සේ මේ සඳහා පිළිසක් සිද්දේශ කරන ලැබුවා. වික්ඛු වික්ඛුනි උපාසක උපාසිකාගේ වික්ඛු සංගය වික්ඛු කියන වචනේ යොදව සංගය කියලා දෙනවා. වික්ෂමි කියන වචනේ යොදව සංගය කියලා දෙනවා. උපාසක උපාසිකා කියන වචනේ අගට සංගය කියලා යොදන බව අපට මනසට පුරුදුයි. ඒක අපි උපාසක උපාසිකා කියලා. එතකොට අප තේරුම් ගන්න අවශ්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේ වික්ඛු කියන වචනේ සඳහන් කරලා ඉන්නාට සංගයා කියන වචනේ භාවිත ක්‍රීණේදී එය අර්ථ දෙකකින් භාවිත කරලා එක අර්ථයක් තමයි අපි භාවිත කරන අර්ථය. අපිට පූජනීය මහ සංඝරත්නය කියනවා මතක් වෙන්නේ මේ සතුන් ගත වුණ පිරිමි පක්ෂය අපේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා ආනන්දහාමුදුරුවන්ගෙන් නැත්තම් පස්වග සංගයෙන් ආරම්භ වූ මේ කරතුර සියලු කරපින් ආවයි කියලා කියන කරපති නැත්නම් සියලු පති කරේ දැනීම තුළින් පැවිද්ද ලැබෙන සම්ප්‍රදාය. කරපුරක් වශයෙන් විකෘතියුන් කාම. උන් උන්වහන්සේලා තමයි බුදුන් වහන්සේ වදාළ ධර්මයේ පළවෙනි පළවෙනි සංග්‍රහණයෙන් පසු කටකනාගමින් පවත්වාගෙන වගකීම බාරගත්. ඒ සම්ප්‍රදායක් වශයෙන් ඒ කොටස් වශයෙන් පිළිගත් ආකාරයට වාරින් තවත් ඉතා සංකීර්ණ අභාෂිතයි. කිසිම තත්ත්වයේ ಭಾರತයෙන් ලංකාවට ඇවිදී ලංකාව පුරා ඒ අටපාඩම් කරගෙන මේ සම්ප්‍රදාය මේ පුජනීය මහ සංඝරත්නය විසින් සොකී ඓතිහාසික වටිනාකාරය බාරයක් විදිහට කරගෙන ලැබුවා. අපට මෙතෙන්දී මේ අටපාඩමින් ගිනීමේ බාහනක પરම්පරාවන්ගේ සම්ප්‍රදාය මාතලේ ආලෝකලෙන හිදී නැත්නම් අලු විහාරයේදී කරන ලද ග්‍රන්ථාර උඩ කිරීම දක්වාම දකින්න ලැබෙනවා. ඒ ග්‍රන්ථාර උඩ කිරීම තුළ කටපාඩම් කිරීමේ අවශ්‍යතාවය නතර වුණා. කටපාඩම් ගෙනීමේ අවශ්‍යතාවය නැතර වුණා. ඒ අද දක්වා මේ සතපතික ධර්මයේ නදීමට පහසු වන වශයෙන් අපට හොඳට දකින්න පුළුවන්. නමුත් කලබල වෙන්න එපා කවුරුත් මාමේ කියන කාරණේ හිමින් අහලා බලන්න. පරපුරෙන් පරපුරට ධර්මයේ ගෙනීමේදී ගුරුවරයා ශිෂ්‍යයාට ලබා දෙන්නේ වචනේ පමණක් මේ මහන්සිය අවබෝධයක් ලබා දෙන්නේ. මේ අවබෝධය ලබා දීමේ හැකියාව මේ සංසාරයේ කිරීම තුළ ඇතැම් විට බැහැර වුණාද කියලා හිතනවා. ඉන්පසු ගුරුවරයා අගින් නෙවෙයි ලබන්න බොහෝ විට උත්සාහ කරන්නේ තුතෙන්. තුතෙන් ලබන විට බුදුරජාණන් වහන්සේ වදාළ දේමද ලැබෙන්නේ තමන් සිතන දේමද ලැබෙන්නේ කියන එක පිළිබඳව කොටක් හිතන්න. එනිසා බුදුදහමෙන් පෙන්වන සෝවාන් ආදී මාර්ගඵල පිළිවිදින්නේ සත්‍ය අවබෝධයේ සංඛ්‍යාව ප්‍රමාණයෙන් අඩුවීමට හෝ ශූන්‍ය වීමට මේ ක්‍රියාවලිය හේතු වුණාද කියලා ඇතැම් විට මට හිතෙනවා. වචනය ව්‍යාකාරයෙන් පෙන්වන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. මේ සම්බත විවහාරයේ මේ දවස්වල භාවිත වෙන වචනයක් තියෙනවා විහිළුවට වගේ. මේ එක්කෙනෙක් කිව්වලු මම ආනි කියලා. සංගීත කණිත් එක්කනා කියවල මං කිව්වේ ඔයා නේවි කියලා. දැන් මේ වචන දෙක අහගන්න. දැන් මේක සිංහල පමණක් භාවිතා කරන ව්‍යාකරණ අනුව බැලුවොත් පළවෙන්න කියලා කියන්නේ මම මේ ස්ථානයට ආවයි කියන්නේ. දෙවෙන්න කියලා කියන්නේ ඔයා බලාපොරොත්තු කඩේගෙන ඉන්න නිසා තමයි දෙන්නේ නිසා. සුබවද නොතේන්නේ නැති වෙයි කියන අර්ථය. බලන්න ඒකත් හරියන්නේ. නමුත් අද සමාජයේ 80-90 දශකයෙන් පසුව මේ ආමි මේ විකේ ආරම්මයි ආමි එන්නේවිවයි නේවි කියන මේ ඉංග්‍රීසි වචන දෙක සිංහලටම හරිතා කරන්නේ සුදහමදාව නාවික හමදාව කියලා නෙවෙයි ආමි නේවි. එතකොට යමෙක් මම ආමි කියවහම එයින් කියනවා ඔහු යුදහමදාව කියන්නේ. අනිත් එක්ක නායකින් කියලා පේනහම මම හිතුව ඔයා නේවි කියලා නැත්නම් එයා ඒක හිතනවා නම් ඔබ එහෙනම් නාවික හමදාව කියලා මම හිතුවේ. එතකොට එකම වචනේ අර්ථ දෙකක් නැද්ද? මෙන්න මේ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථ ගැඹීර ධර්මය පොදුන් ඇසෙන් තේරුම් ගන්නට යාම තුළ බුදුන් වහන්සේ වදාළ දේ වෙනුවට ඕනෝන්ට අයිති දේවල් අදාළ දේවල් මතෙන්න මේ පොතපත භාවිතයෙන් සද්ධර්මයේ සංකයාම හේතු නැයි කියලා සමහර විට හිතෙනවා. ඒ කිසිසේත් මේ පූජනීය මහ සංඝරත්නයේ කාර්යභාරය නම් අපට අධ්‍යයනයක් සිදු කරන්නට බැහැ. මහන්සියලාය කුසගිනි වේදනා දරාගෙන ඇතැම් කාලවල ගංගාවල පෙරල් කපාගෙන ඒවා ඇතුළත වෙලා සිටිනේ. කරකොල කමින් ඔවුන් මරහම් මස්කන්ත මිනිසුන් සොයද්දී විදේශගත වෙමින් මේ කරගෙන ආවෝ කාර්යභාරය තුළ බුදුවරයා ලෝක ප්‍රයාලට ධර්මයේ ස්පර්ශ කරන්ත අපට ඉඩකට ලැබී තිබෙනවා. එදායින් පසු අබුදස්වා කාලයක් බලන්න. මේ යුගවල යම් නම් රජවරු ශාසනික අනුග්‍රහය කරන්න බැරි වුණා. ඒ වගේම බෞද්ධ පින්වතුන්ගේ බෞද්ධ ශ්‍රද්ධාවත් බව නැතිවීම තුළින් ශාසනික වශයෙන් පූජනීය ස්ථාන රැකගැනීමේ හැකියාවත් බැහැර වුණ අවස්ථාවක් තියෙනවා. නමුත් මේ යුගවල තව රජමහ විහාර නමින් රජවරු විසින් පරිත්‍යාසනම් ලබ දීපල සහිත විහාරස්ථානවල රැඳී සිටිමින් උන්වහන්සේලාට හැකි තමනින් සීලයක් මේ ධර්මයේ නම් ත්‍රිපිටක පුස්තකයන් අද දක්වා ආරක්ෂා වෙවදන හේම වචනින් කියන්න බැරි ස්තුති කරලා නිම කරන්න බැරි තරම් වටිනා දෙයක් තියෙන සම්ප්‍රදායයි. ඒ අපි කතා කළේ පැවිදි වී සිටින පිරිනිපත් වේවත් පූජනි මහ සංඝ රත්නයේ මේ ශාසනයේ සාක්ෂිත්ව ආරම්භයයි. ඒක අපි ඉතින් නොවනවා කියන්නේ ඒක නෑ කියන නෙමෙයි මේ කියනවා. නමුත් සංඝ කියන වචනේ ඒ පුජනීය මහ සංඝරත්නය සඳහා පමණක් දෙ දෙන්නේ ඊට වඩා ගැඹුරින් නිදලා තියෙනවා. අපි කොහෙල බලන්න ඕන කාරණා. අනිතින් මම පළමුව ඔබ දන්න තැනකට යනවා. සහවස්ස දර්ශන සම්ප්‍රදායේ තයස්සම්මා ජෛතවන්ති නම් වූ රතසූත්‍ර ගාථා අන්තිම ඉදන්ති සංඝේ රතනං තනිතං ඒතේන සත්‍යං දෙක්මින් යුක්ත වීමත් සමග තවස්ස දර්ශන සම්ප්‍රදාය කියන සෝවාන් මාර්ගයට පැමිණීමත් සමග ඒ පුද්ගලයා සසර බැඳ සමන බැමි තුනක් ඔහුගේ හිතින් බැහැර වෙනවා. ඒ නිසා ඔහු සතර අපායෙන් මිදෙනවා. සෞදේරුම් බාරපතල අක්ෂර කර්මයන් කරන්නට නුසුදුසු වෙනවා. මෙයද ඉදන් අපි ඉදන්ති සංගේ රතනං තනිතං සංඝ රත්නේ සතුතු භාවය. අන්න එතන සංඝ රත්නේ කියන වචනේට අපි ගන්න පුළුවන් කමක් තියෙනවා. පුද්ගලයා ඉක්මවාගේ මේ මාර්ගඵලලාභීත්වය සඳහා මේ සංඝ කියන වචනේ බහුවතාව බව සංඝ රත්නේ. නෝතන තවත් වචනයක් ඔබට පෙන්වන්නම්. එතෙන් මිස මේ සම්බුදු සසුනේ ධර්මයේ තේරුම් ගැනීම තුළ නිරෝධ වශයෙන් නිමුක්තිය ලබා ගැනීමට නොහැකි කියන මතයන් දරන අය ඒ සඳහා අනාගත බුදුරයන් මුණගැසී යෙතුයි කියන මතයන් දරන අය ඔය ආරි සංඝ රත්නයේ කියන වචනේ වෙනුවට මහා සංඝ රත්නයේ කියන වචනේ යොදන්නට ඇත්තේ ඔන්න ඔය මාර්ගඵලලාභීත්වයට පත් වීමට අපට නොහැක ඒ නිසා අපි සම්මුතිය සංඝ වශයෙන් දෙන්නේ සිටිනු කියන එක වෙන්නට පුළුවන් මේ අර්ථයේ අප දකින්නේ නියොදි බවක්. මොකද ධර්මයේ නිරලෝ පවතින බුදුරජාණන් වහන්සේ කිසිකලකත් අතවෙමින් මේ දේ දේශනා කළා. ඒරුණාම දැන් ශාසනය ඉවරයි අනාගත බුදුරයා එනතුළු විලක්ෂණ තේරුම් ගන්නට ඉන්නතේ කියලා දේශනා කළ බව සතනකවත් අපේ වාසනාවට පිටකේ තුල නැහැ. ඒ නිසා අපි මේ වචනේ තවදුරටත් ඉහකට පෙරලා ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි විතරයි මා ඔබට දෙන්නේ සංඝ කියන වචනේ. ඒකත් මේ සඳහා මම අංගුතර නිකාය චතුක්ක නිපාතයේ තියෙන සෝබෙන්ති නම් වූ සූත්‍රයේ මූල පාඨයයි ඔබට ඉස්සරහට කලම ඔබට දක්වන්න ලැබුණා. අන්න එහි තියෙන කරුණු කීපයක් අපි පැහැදිලි කරගනිමින් තල් වෙලා අරගෙන. ඉතින් ජානන් මහන්සිය පැහැදිලි කරලා දාරනවා. සත්තාරෝ මේ වික්ලේ පුද්ගල. අනේ මේ පුද්ගලයන් හතර දෙනෙක්. එතන ඒ සඳහා ඒ සත්‍යයට ප්‍රතිසන්ත අවශ්‍ය සුදුසුකම් කීපයක් තියෙනවා. වියත්තා, විනීතා, විසරදා, බහුසුතා, ධම්මදරා, ධම්මාන ධම්ම ප්‍රතිපන්නා. සංගම් සෝබින්ති. සංගයාව හොබවන්නට, බබලවන්නට, ශෝභනය කරන්නට, නියෝජනය කරන්නට පුළුවන්කම තිබෙනවා මේ කියන වියත්ත, විනීත, විසරද, බහුසුත, ධම්මදර, ධම්මාන ධම්ම ප්‍රතිපන්න වෙන්නට පුළුවන් නම් පුද්ගලයන් හතර දෙනෙකුට. කවුද මේ පුද්ගලයන් හතර දෙනා? අනේක තේරුම් ගන්න ඕන. එතනදී මේ කියන වචනේ අලිත් කතාවක් ඒක වචනෙන්. භික්ඛු භික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ වශයෙන්. භික්ඛුනි භික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ වශයෙන්. උපාසකෝ වික්ඛේ යත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ වශයෙන්. උපාසිකා වික්ඛේ යත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ වශයෙන් උත්තරදරලා සංඝං සෝදින්ති කියලා. එතකොට ඉස්සෙල්ලි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේවා භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසටම. ඒ උන්වහන්සේ වදාළ ධර්මයේ ඉස්සන්හන් යක්ත භාවය. ඊට අදාළ විනීත භාවය. ඊට අදාළ විනිස් විසරද භාවය. ඊට අදාළ භාස්සක භාවය. ඒ ධර්මයේ ධර්ම කෘස භාවය. ඒ ධම්මාන ප්‍රතිපදාවෙන් යුක්ත වීම තුළ බුදුරජාණන් වහන්සේ සියලු දෙනා සංවර්ධනය කරන කරුණ. එකපිට සංග කියලා කියන්නේ සූරු කරවගත් පුද්ගලයාම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන මනාව පිළිපදින දෙසන වික්ෂු වික්ෂුණී උපාසකයන් සිවණක්ම පිළිපදිනවා. මෙතනදී අපි මනරින් පැහැදිලි කරලා තියෙනවා තියෙනවා මේ සමාජයේ මේ දක්වාගෙන ආවා වූ වික්ෂුණී උපාසකයන් මේ පළවෙනි හැම විටම පළමු තැනට ඉන්නේ වික්ෂු වික්ෂුණී. උපාසක උපාසිකා කෙරෙහි හැම විටම උන්වහන්සේලාට ගෞරවණීය සැලකිලි දෙවි තැන තමයි හිටියේ. එතු ධර්මයේ තේරුම් ගත්තයි කියලා සංඝ භාවයකටත් තමයි කියලා අනිත් අය උන්වහන්සේට ගරු නොකර ඉන්න නොයඳ ඉන්න එහෙම නැත්නම් සංසුර විසින්ලා අපිත් සංග කියලා උන්වහන්සේලාගේ පුතු ආසනින් වාදින්න එහෙම කියලා කියන්නේ නැහැ. ඔක හොඳ ලස්සන කතාවක් කියන එක මතක් කරලා ඉන්නවා. මත්තිකා සංදී ජීවත් වුණා වූ මේ සිත්ලි හපති වෙන්න පුළුවන් නැත්නම් තවත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ධර්මයේ නැනමින් තේරුම් අරගෙන ඉතිරිමත් විගත විචුන් මහන්සලාට තියෙන සාකච්ඡාවක් වෙනවා. ඒ සාකච්ඡාවේදී උන්වහන්සේලාට ගැටලුවක් තියෙනවා. පැහැට සම්බන්ධ රූපය සහ චක්ඛුඥානයේ තියෙන මේ දෙක අතර ඇති වෙන බන්ධනේ ගැටුම මොකද්ද කියලා හොයාගන්න බැහැ. සාකච්ඡා කළා පිළිතුරු හම්බුනේ නැහැ. මේ වනිත මේ ගුණපතිතුමා උන්වහන්සේලා අතරට පැමිණින් කියන්නේ උන්වහන්සේලාට වැඳලා සාකච්ඡාසකින් වාදිනේ වාදී වුණා. අනිවාර්යෙන් උන්වහන්සේලාට වඩා දැනුමක් පිළිච්චෙන්නේ නමුත් උන්වහන්සේලා පූජනීය මහසංඝරත්නයට වැඳලා තමයි පහස්ථාපනික වාඩි වුණේ. තමන් දන්නවයි කියලා කියන කෙනෙක් ඉන්නේ. දෙකෙන්දී ඔවුන්ගේ අවධානය යොමු වුණේ මේ ගුරුපතිතුමාට. එතුමන් කියන්නේ කියලා අදිනු සම්මතුවා. එතුමන් කියන ඔබ වහන්සේලාගේ අවස්ථරේ ලැබෙනවා නම් තමන මොනේ පිළිබඳ කරුණු පැහැදිලි කරන්න. ඒ කතාව මෙතෙන් දාගන්න කෙනෙක් සමත් කියන්නේ නැහැ. නමුත් එතන මම පෙන්වන්නට හැදුවේ මේ උපාසක උපාසිකා කියන ස්වභාවය ධර්මයේ ගැඹුරින් වටහාගෙන සිටියත් සම්මුතිය වෙනදා කල පූජනීය මහසංගරුවන් කෙරෙහි තිබෙන ගෞරවය මොකටවත් නැති කරලක් වෙන්නේ නැති කලේ නැහැ. ඒකයි අපිට සම්බුද්ධිය කියන්නේ. ඒ නිසා අපිට මේ බෞද්ධලිත් වශයෙන් පූජනීය මහසංගරුවන් කෙරෙහි තිබෙන ගෞරවය එසේ පදාලන්නේ. නමුත් පරමාර්ථ වශයෙන් දැක්කල උන්වහන්සේගේ මේ ඉගැන්වීම ඒ සංඝ භාවයට පැත්තීමේ හැකියාව සඳහා අපි ඔබට යෝජනා කරන්නේ සූරම කරවලා අපි ඔබට යෝජනා කරන්නේ ධර්මයේ තේරුම් අරගෙන ඔබේ මෞත්‍යයන් දැක ගැනීමෙන් ඔබේ දුරුවන් බලා ගැනීම ඔබේ පිටින් සමාජීය යහපත් සුසුම් ඉදිරිපරීම තුළ ඉඳගෙන ඔබට ඒ පරමාර්ථ මාර්ගයේ සංඝ ස්වභාවය සංඝ භාවයට ඇතුළත් වෙන්නට බැරි කමක් නැති කියන එක තමයි මට මේ කාරණය තුළ පැහැදිලි කරන්න වෙන්නේ. තවදුරටත් ඉස්සරහට අපි කියන්න පැහැදිලි කරන්න. මොකද මේ වික්කෝ කියලා කියන්නේ අපි සිංහලෙන් ගන්න වික්ක කියලා. වික්ක සිංහල කියලා කියනවා. අපේ ත්‍රිපිටකයේ දළුවොත් පිළිම අපේ බුද්ධ ජයන්ති පිටු ග්‍රන්ථමාලා ඒ තියෙන වචන වික්ක සිංහල. සමහර වචන අද කියෙන්නේ නැහැ කියන්නේ. ඉතින් අපට ඔය සරල භාෂාවට වචන හදනවා සමහර කපියෝද උදේ භාෂාව කියලා කියන්නේ නැත්නම් පුරේන් භාෂාව කියලා ඉස්සර ගාව ඉලුවට සෝරිය අපහසු ලක් කරපු කාලෙ දැන් නම් හොඳ නැහැ. පහත් භාෂාව තමයි වික්ක සිංහල කියලා කියනවා. මේ දෙකම සමානයි කියලා. එතකොට මෙතන මේ වික්ක කියන කෙනෙක් පෙන්වන්නේ ටිකක් කොටස් නැත්නම් ගැඹුරු කෙනෙක්. අනේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ස්කන්ධ පංචකයේ එකදීම බැරිම කෙරෙහි. ත්‍රිලක්ෂණයේ කෙරෙහි. එන්නත්නම් කාම තණ්හා භව තණ්හා කියන මේ වචනයන්ගේ විග්‍රහයන් කෙරෙහි. එන්නත්නම් හේතුපත්ති ධර්මයන් කියන මේ කාරණා කෙරෙහි. දැනගින් වටහා ගැනීමක් තුළ තමයි මේ වික්ක වලදී. මේ එක එකක් මා අද මෙතන පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. ඒත් වෙනම ධර්මදේශනා පවතින ඒ පිටක් තුළ අපි වෙනම විග්‍රහ කරන ලබනවා. ඒ නිසා කෙනෙකුට ධර්ම ශ්‍රවණය, ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර සේවනය කියන මේ දෙක තුළ තමයි නිජක්ත භාවය ඇතිවන්නේ. මොකද මේ එක දෙයක් මේ සමාජයට කියනවා සමහර වෙලාවට. ඔබට ග්‍රන්ථයක් පරිහරණය කරන්න අවශ්‍ය නම් ඒ දැනට අපට නිරවුල් වශයෙන්ම පේන්න තියෙන පිටකේ පරිහරණය කරන්න තේරුම් ගන්න උත්සාහ කරන්න තමයි කියන්නේ. නමුත් මේ ධර්ම විනය හරියට තේරුම් නොගැනීම තුළ තමනු තොටක් ගන්න ඕන කියන අර්ථයෙන් ආදායම උපයා ගැනීම අර්ථයෙන් විලඳාමට ගහන මේ අව්‍යක්ත අදහස් ඇතුළත් පොතපත කියවා නම් ඔබ සද්ධර්මයේ තේරුම් ගන්න කියන්න තේපා මෙය බලලාට මූල් බෝලය ලිහන්නට වීමක් මායිසේ කියන්නේ අවුරුදු 34ක කාලයක් තුළ බුදුසමී පමණක් මේ රටේ ලෝකී පෞතන විවිධ චින්තනයන් පිළිබඳ ප්‍රකටපත හැදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඔබට කරුණු තේරෙන්නේ නැත්නම් ඔබ කොට කීව ලබන්නේ ඔබට ඕනෑ දේ සහ ඔබට තේරෙන අර්ථය විතරයි. බුදුන් වහන්සේ වදාළ දේ ගන්න බෑ. ඒ නිසා ටිකක් ගැඹුරට ඒ පිළිබඳව සාධාරණ අවශ්‍ය වෙනවා නැත්නම් සංකල්පයක් ගන්න මේ නිසාම තමයි මට හිතෙන්නේ ඔය ධර්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණම් කාලේන ධම්ම සාකච්ඡා කියන වචනවල සාර්ථකයක් දීලා. මහායාන හිතවතුන් ගැත්තකට මා කියන්න මේ මොහොතේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ග්‍රන්ථ ආරෝහණයේ මාතලියලි සාරදි කියලා. ඉහිමට මතකයි දිවිදිය අවධානය කුරියම් කිසි ක්‍රාන්තියක් සඳහන් වෙනවා කියලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් දේශනා කළේ තමන්ම ලියා පෙන්වූ බව. ඒක අපේ සත්‍යවලම සඳහන් වෙන්නේ නැහැ. ඒකත් ඒ කාලෙත් මේ ලියා තිබීමක් කියලා තියෙනවා. නමුත් අපට මේ ධර්මයේ කියන කොටස ලියා තිබින් කිනාට වඩා තේරුම් ගත්ත පුද්ගලයාගෙන් තවත් අපට යාම තමයි සාර්ථක වෙන්නේ. ඉන්පස්සේ ධර්මයේ දේශනා කිරීමේදී මම හිතන්නේ කර්ම කියන වෙනම පැහැදිලි කරලා තියෙනවා. මේ ධර්ම දේශනා කරන්න ඕනේ. සෞද්ධිකලාභ වෙන්න තකාද පිළිස්කබලාගෙන ඉන්න සම්දමක් දැක්කත් හරියන්නේ නැත්නම් අන්නය මේ කරුණ අවබෝධ කරගීමේ අවංක ප්‍රජාවෝ නැතුම් කින්ද කියන පිළිබඳව. ඒ නිසා පොතපත පිළිබඳව මම මතක් කළ කාරණේ තේරුම් ගන්න. පොතපත මේ සමාජයේ බහුලයි. බහුල වුණාට අපට තේරෙනවා තමන් අවබෝධය ලබා ගත්තේ නැති අය පොතපත ලියන ලබනවා. ඒ මත තමයි පිටපැත්තේ ජනප්‍රිය නාමය තියෙනවා පුද්ගලයෙකුට සම්මාද්‍යක් කියලා නමක් තියෙනවා. ඇතුළේ බැලුවම රත්න සූත්‍රයේ ධර්මයේ සූත්‍රයේ මංගල සූත්‍රයේ අර්ථය සිංහලෙන් දක්වලා තියෙනවා. එහෙම දේවලුත් මේ සමාජයේ නැතුව නෙමෙයි. ඒක වැරදි නෙමෙයි. තහනම් කරන්න බැහැ. ඒක අපි ඊට වඩා ගැඹුරින් මේ ගැන හිතන්ත වෙනවා. වික්ත අධිසකා කරමින් සිටේ සමස්ත පිළිබඳ වික්තභාවය පිළිබඳව. දෙමම මතක් කළා ඒක පාරණා ප්‍රලක්ෂණය. ප්‍රලක්ෂණය කියන වචනේ මේ සමාජයේ භාවිතා වෙනකොට පාඩකින් ගන්නවා අනිද්දුක්ඛනාත්ම කියන. සියලු සංස්කාරයන් කියපු ගමන් පොදු මතක් කරන අවබෝධය දැනෙමින් බාහිර ලෝකේ තියෙන ද්‍රව්‍යයන්ටයි මේ සංස්කාරයන් කියන්නේ. නමුත් ඒක වික්ත නැහැ. ඒක අවික්තද? ඒක මම එදා ඔබට මතක් කළා දීගණිකායේ සංගීත සූත්‍රයේ පරිවත් ස්වාමීන් වහන්සේ අදහලා තිබෙන්නේ පුඤ්ඤාභි සංඛාරය අපුඤ්ඤාභි සංඛාරය අනිත්‍යාභි සංඛාරය කියලා මේ තුන විතරයි සංඛාර කියන්නේ. සබ්බ සංඛාරා කියන්නේ. ඒක පොඩි. ඒකට ඒ සංස්කාර මේ බාහිර ලෝකෙ නෙමෙයි තියෙන්නේ. පුතර්ජන ස්වභාවය තුල ඉඳගෙන කිසියම් පුද්ගලයේ අනාගතයේ විපාක දෙන්න හේතු වෙන ආකාරයේ පුණ්‍ය හේතු රැස් කරයිද? අපුන්නේ හේතු රැස් කරයිද? එහෙම නැත්නම් ඥාන රූප ඥානට අදාළ රූපිය රූපී බඹතලෝකෙදී තවස් ඥානත් වල රැස් කරයිද? ඒ රැස් කිරීම තමයි මෙතන සංකාරය. සබ්බේ සංකාර. ඒකට සබ්බේ සංකාර වෙන කොහොමද කියන්නේ බෑ. තමන්ගේ සිටේ තියෙන දේවල්. තමන්ට අදාළ වෙන්නේ පව් කැත්තනම් තමන් තව තමයි සංකාරයකට වෙන පිළි. තමන්ට අදාළ පුණ්‍යම කිනම් සංකාරයකට වෙන පුණ්‍යාභි සංකාරය. ගණාන්තරගත වී සිටින අවේදා සිටි අද නම් හිම ආදරකින් ඇත්තේ ඥානලාභයෙන් කුංගේ සංකාරය බවට පත් කරන් තියෙන අනිත්‍යාදි සංකාරය අධ්‍යාන්න කුසලයි. මේ සංකාරයේ පුතන් යන භාවය තුළ සිදුවෙන දෙයක් තමයි මම බවට පත් කරන්නේ. අවිද්‍යා සත්‍ය සංඛාරා කියන එකෙන් තියෙන්නේ අන්විතන එක තමයි මම බවට පත් කරගන්න. මම යනු මම කියන අකුරු දෙක ශරීරේ නෝ මෙන්න මේ ඒ මොහොතේ උපදින සංස්කාරයන් දැඩි ආගමී. මෙන්න මෙසේ මේ වික්තභාවයටපත් වීම සඳහාකට ඉදොඹි කරුණු මනින් තේරුම් ගත්ත අයගේ ඇසුරින් දැක්ම ලබා ගන්නට වෙනවා. ඒක වික්ත කියන වචනේ තව උකෝ විස්තර කර හැකියි නමුත් අපේ පාළි කරන කටයුතු ගන්න. ඊළඟට බලන්න වික්තජනාවට තියෙන විනීත කියන වචනය. අපි විනීත කියන වචනේ ඉස්සෙල්ලා අවිනීත කියන වචනේ බලමු. එතකොට ඒකෙන් කියවෙන්නේ මොකක්ද? එහෙනම් විනීත කියන එකේ තේරුම සිතන කිව්වහම කය වචන සංවර කරගත් කියන අර්ථයට වඩා ගැඹුරු කරුණු. දැන් කෙනෙකුට කතා කරන්න බැරි නම් ਉਹ වචන සංවරයි. ඒ වගේ මැස් දෙන්නේ නැත්නම් ਉਹ එහෙම සංවරයි. පොඩි බුදුදහමේ ප්‍රසංගම් තමයි කියන විදිහට ඉන්දිය සංවරය හැටියට ගත්තම හරියනවා කියලා අන්නේ තු ප්‍රාතිලෝණි දේශනා උපහස්තේ ප්‍රකාශ කරපු අවස්ථා පිනවද ගන්න. නමුත් මෙතන ධර්මයේ තේරුම් ගැනීම තුළ ඒ ධර්මයේ තුලින් තමන් ධර්මයේ ගත්තම තමන් ධර්මයට බාර සම්මරයක් ඇතිවෙනවා. අනේ ඒක තමයි මෙතන කියන්නේ. දැන් අපි සමාජයේ පවතින ධර්ම විදිහ කියලා. ඒ වගේම විනය කියලා කිව්වත් තමයි. විනය ගත්තම අපට බුදුදහම වහන්සේ අවුරුදු 20කට පසු කරනවා ධර්ම විනයට උපයෝගී වන උපකාරයන් සහ ධර්මයේ මූලික කොටනවත් කීක අදාළ ආකාරයේ සම්මරයක් ඇතිවෙද්දී හැකියාවක් ඒනි හොඳනක තේරුම් අරගෙන කය වචන සංවර කරගන්න ආරෙනහම ගැඹුරින් ධම තේරුම් අරගෙන විනයක් ඇති කරගන්න බවක් අපට වැටහෙන්නේ. නමුත් යෝයිමස්මින් ධම විනී කියන වචනේ ගත්තාම ධර්මයේ මූලික ප්‍රතිපදාව විනයක් තමයි. විශේෂයෙන් මතක් කරගන්න ධර්ම විනය කියන්නේ. මෙන්න මෙතනම නම් කිසියම් පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ නම් වූ ගැඹුරු කරුණ තමන්ගේ හදවතට දන්නට ලැබුණා නම් ඔහුනම් ඒක සියයක් නෑ ආරම්භයේ. මේක එකකට නම් එකේ පටන්නේ විනීත භාවය. එතකොට මේ විනීත භාවයේ සුදුසුකම මේ අපි කතා කරන සංඝ ස්වභාවයේ අයිති කෙනෙක් වෙන්න යත්තා විනීත. ඊළඟට විසරද. ඔබ දන්න කරුණක් මේ සංගීත ක්ෂේත්‍රයේ හැම වෙලේම විභාග පවතිනවා කියලා. ආසල්ගිල්ල ඉගෙන ගත්තට ගායනයක් කරන්න පුළුවන් වුණාට ඔබ විසරදෙක් වෙන්නේ. ඒක බාදාල විභාගයක් වෙනවා. ඒක තමයි විසරද කියලා කියන්නේ. සම්පූර්ණ ඒ පිළිබඳව පරිචය ඇති කෙනෙක් තමයි විසරද කියන්නේ. අනිත් වගේ මෙතන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව පංචකය වීපදීම නැරීම. එතන නැත්තම් මේ අසපනා අපියෝකය කියන මේ ඉන්ද්‍රිය පහට පොතරෝත ගැටෙනවා නැති වෙන කාරණා. මේවා ධර්මානුකූලව පැහැදිලි කිරීම. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක මනසින් පැහැදිලි කිරීමේ. මේ හැකියාවන් ඇති වෙනකොට තමයි විසරද භාවිත කරන්නේ. ඒ නිසා උපතින් කෙනෙකුට විසරද වෙන්න බෑ. ධර්ම අවුරුද්දකින් දෙනකොට කෙනෙකුට විසරද වෙන්න. මම හිතන්නේ මේ කියන විසරදත්වයට එන්න අවුරුදු 25ක් නැත්නම් 50කටත් යනවා වඩා සුදු විසරද වෙයි. පැවිදි ජීවිතය තුළ කෙනෙක් මගේ තෞද්දලික ආකාරයට මාඩු ගණනේ බාහිර පෞද්දලික කටයුතු වලින් පරිබාහිර ධර්මීයතම අවතීරණය වෙලා ඒක නෙවෙයි මනමින් කල්පතර අවුරුදු 25ක් විතර ඉන්න පුළුවන් නම් අනේ ඊට පස්සේ ඒබඳු කෙනෙකුට මේ පිළිබඳව සමාජයේ යම් තරම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ධර්මානුකූලව ඒ කියන්නේ අපි අපේ සමාජයට ගන්න පැවිද්දට ගන්න අපේ සාමාන්‍ය භූමියේ ඉන්න පූජනීය පුරුසාමින් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ ඒක අතිලහණිකින් කියවෙන්නේ විස්තරද නැහැ කියලා කියන්නේ ආරම්භක පීවර උන්වහන්සේලාට තේරෙන මත්නම් ජාතක කතාවක් ආශ්‍රයෙන් චරිත කතාවක් ආශ්‍රයෙන් හොඳ නරක ලෙස කියලා දෙමින් ඔවුන් උන්වහන්සේලා පිළිවෙමින් ඉදිරියට එන්නට වෙනවා. එනකොට අපට තේරෙන බණ ඔවුන් කියන්න ඕනේ කියලා ශිෂ්‍යින් බලකරන එකේ තේරෙමුකුත් නැහැ. ධර්මදේශනාව යන තමන්ට තේරෙන දෙයකින් එනනම් ඒ සාමප්‍රපතාමන් ආදාරමත්මේ ඉන්න කෙනෙකුට තමන්ට තේරෙන දේ යහපත් දේ අයින් කරගන්න යහපත් දේ කරන්න කියන එක ආදර්ශයේ තුල පිහිටමින් දේශනා කෙරේ. එහෙම තමයි අපේ පරිසාමෙන් වහන්සේලා මේ විසරදප්පේට ආවේ. ඉන්න වෙන්නේ එහෙම තමයි. අපත් මේ මහලොකු දේවල් වෙන දනාවන්නේ අපි හොඩියෙන් ඉඳලා අපු ගමනක් වගේ තමයි මේකට කියන්නේ. ඒ නිසා අප ආදේශම කතා කරන්නේ අවුරුද්දකට කතර වැඩි කාලයකට පස්සේ. එහෙම පැත්තට ඉන්නේ. ඔබටත් එහෙමයි. ඒ නිසා මේ බුදුන් වහන්සේ වදාළ ධර්මීය පිළිබඳව යක්ෂවව ලබා ගැනීම ඒ තුළ කිසියම් විනීත විශ්වීමක් ආරම්භ කිරීම විසරදක් ලැබීම ඊළඟට තවත් එකක් තියෙනවා බහුසුත බව. මොකද මේ බහුසුත බව කියලා කියන්නේ සත්මන් සමාධිය ගන්නකොට බහුසුතයන් කියලා කියන්නේ විවිධ ශේෂ්ඨයන් කියලා කියන්නේ බොහෝ අද්දකින් සූත්‍ර උත්පන්න කියයි. එයා කිසි පිළිගන්න වෙනවා කෙනෙක් බහුසුත වෙන්නේ ඉතින් බොහෝ ශේෂ්ඨයන් පිළිබඳව දැකීම ඇති හැටි. බුදුරජාණන් වහන්සේ කෙටි කෙටි සඳහන් කරනවා විවිධ සූත්‍රවල අසුතව අසුතුජන අරියාණන් නදස්සයි අසුත කියන්නේ අසුතකි. අනිකට පුතග්ජන කියන ස්වභාවයේ තුලට උන්වන්ත විශේෂයෙන් යොදන දෙයක් තමයි ඔවුන් සියලු දෙනා ධර්ම විනය හැම අල්පසුතයි කියන්නේ. වෙනත් බෞද්ධ ධර්මයන් උන්ට තියෙන්න පුළුවන්. නමුත් ධර්මයේ තේරුම් ගැනීම හැමෙහිදී තම පුතග්ජන නම් පුතග්ජන කියන එකේ තේරුම බුදුන් වහන්සේ අදාළ ධර්මයන් වටුනේ. එහෙනම් ඔවුන් අල්පසුතයි. එනම් අල්පසුත ධර්මයෙන් නිවෙන්න වෙනවා. අස්තපදගෙන ආරියණන් අදස්සාවි. ආරියණන් හන්සලා දකින්නේ ආරි ධර්මයට ප්‍රිය කරන්නේ ආරි ධර්මෙ කිප්පෙන්නේ. එහෙනම් මේ සූත්‍ර දේශනාව පෙන්නන්නේ. උදන්ජන ස්වභාවයෙන්ම හැටි කරනවා පංචස්කන්ධය ආත්ම කළා. එහෙනම් පංචස්කන්ධය අටවහගන්නේ මනාව වටහනුග පංචස්කන්ධය ආත්මකට ගන්නව පුරුදුන් පුද්දලේ පුරුදු ඥානන් හන්සලා දාලනේ බහුසුත ධර්මයේ තියෙන්නේ. අපි රංග ස්තන්දී මේ වගේ ස්වභාවයන් කාලයන් ඉස්සරහට පැහැදිලි කරන්න කල්පනා කරනවා කාලය ඉදිරි කරන්නේ අපි යන්නේ. එතකොට එනනම් තින් තේරුම් ගන්නතෝනේ බහුසුත නම්. බහුසුත. එනිනකට තියෙන ධර්ම දර ධම්ම ධම්ම ප්‍රතිපන්න කියලා. එතනේ සාධනී ඉතිහාසයේ පවතින ධර්ම දර විනය දර කියලා විස්තර කරනවා දෙක. විනය පිළිබඳ කරුණු පිළිබඳ විචාරවත් තිබුණා ඒ විනය දර ධර්මයේ පිළිබඳ විචාරවත් තිබුණා ධර්ම. ඒගොල්ලෝ සූත්‍රපිටකය පිළිබඳ දැනුවත් වෙන්නේ ධර්ම දර්ශන වශයෙන් පෙන්වන්නේ මම. මේ බුදුජානන් වහන්සේ වදාළ ධර්මයේ කෙනෙක් ප්‍රශ්න කරපුහම ඔහුට ගැළපෙන ආකාරයට සූත්‍ර දේශනා උපුටා දක්වමින් පැහැදිලි කරන්න අවශ්‍ය තරම් ඔහු දරනවා නම් ඔහු නැත්තම් උන්වහන්සේ තුළ මතකයක් තිබෙනවා නම් හැකියාවක් තිබෙනවා නම් අනේ එතකොට තමයි මේ ධර්ම ධර්මභාවය ලැබෙන්නේ. අනේ ඒක නම් මම හරණිය දන්නේ කියන දේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ පිටක ග්‍රන්ථ සමූහයේ මේ පිටක මේ සූත්‍ර දේශනා තුළ මේ ලෙස කරුණු තිබෙනවා බුදුන් වහන්සේ වදාළායි කියලා. සූත්‍ර පාඩයක් උපුටා දක්වමින් කර්ම පැහැදිලි කර හැකි නම් ඒ තමන්ගේ දේශනාවක් ගන්නෙහි ඒ බුදු දේශනාව. ඒ නිසා ඒ විදිහට මේ පිළිබඳව කුතුල භාවයක් වරින්ද සෑහෙන කාලයක් යනවා. එතකොට ධර්මවල භාවය හම්බ වෙනවා. කන්නදරු ඊළඟට ධම්මාන ධම්ම ප්‍රතිපන්න. මේ ධම්ම අනුධම්ම කියන වචنين කියන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. එහෙනම් ධම්මාන ධම්ම ප්‍රතිපදාවට තමයි පත් වෙලා ඉන්නේ. මොකද්ද මේ ධම්මාන ධම්ම කියලා කියන්නේ? ක්‍රමක්‍රමයෙන් කියලා කියන්නේ. පියවරෙන් පියවර කියලා කියන්නේ. ඒකට පියවරෙන් පියවර කියන්නේදී පරිපලක නම් පළවෙනි පරිපලිය දෙවෙනියටයි දෙවෙනි පියවර වෙන්නේ. පළවෙනි දෙවෙනි පරපැරලා තුන්වෙනි එක කියන්නේ බෑ. ඒක තමයි. අනේ වගේ මේ අපේ ජීවිතය පිළිබඳ කතා කිරීමේදී බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන සඳහන් කරන්නේ ඒ එකක් වශයෙන් කතා කිරීම සත්පුද්ගල ස්වභාවය. ජීවිතේ මේක අවබෝධයෙන් දිවි ජීවිතාසන්නේ මෙයන්. එම පුද්ගලෙක් ඉන්නවා, එම අනන්තතාවයක් පිළිනව, එම මම කියලා කෙනෙකුත් ඉන්නවා. අනේ ධම්මාන ධම්ම ප්‍රතිපදාවට හැදේ කිරීමේදී උන්වහන්සේ පැහැදිලි කරලා දානවා. ඒ අපිත්වය මේ සමහර ගීතවල අහලා තියෙන්නේ. ත්‍යාස්වාරයක් නැත්නම් දස්සම දහසක්වාරයක් මෙරි මෙරි උපදිනවා ඉති. ඒක ජීවිතය තුළ යම් කිසි පුද්ගලෙක වේදනාවටපත් වුණාම මොහොතකින් ත්‍යාස්වාරයක් දහසක්වාරයක් ලක්ෂවාරයක් මෙරි මෙරි උපදිනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේවා. සංදේශ ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ප්‍රාණික පෙරංග. ස්කන්ධයන් කියන දේවල් ජායමානේසු උපදින කල්. ජීයමානේසු දුරන කල්හි. මීයමානේසු බැරම කල්හි යන කල්හි. තනි තනි කොම්. සනියක් සනියක් පාසම ඔබද උපදින්නේ හිය. ජායසේච. ජීයසේච. දුරන්නේ හිය. මීයසේච. නැරෙන්නේ එතන පෙන්වනවා මොහොතක් පාසාම අපි උපදිනවා මොහොතක් පාසාම මැරෙනවා මොහොතක් පාසාම දිරෙනවා ඉතිසි. එතකොට ඒ මරණය ශනික මරණය අරක සම්මුති මරණය. බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරන්නට මේ වෙනත් ප්‍රශ්න අර්ථයක් පිටට ගෙවිලා තියෙනවා. ශාරීරික බිඳී යන මරණය උන්වහන්සේ පැහැදිලි කරලා දාගන්නේ කායස්ස වේදෝ තරම් මරණ. කායස්ස වේදෝ තරම් මරණ කියලා විශේෂ වචනයක් කියලා තියෙනවා. කය බිඳු යන මරණයෙන් පසු කය බිඳු යන මරණයෙන් පසු කියන වචනයක් අන්තර්ගත කරලා තිබෙන්නේ කය බිඳු නොයන මරණයට අප ළඟ තිබෙන බව අපි අධ්‍යයනයෙන් තේරුම් ගන්නවා. අන්නේ කය බිඳු සිදුවන මරණය වෙනුවට කය නොබිඳු සිදුවන චිත්තයි සිටියන්ගේ උපදසන් මරණය මොහොතක් පමණ සිදුවන දෙයක්. ඒ මොහොතක් පමණ සිදුවනකොට අපි ඉන්නේ මේ මොහොතේ වර්තමානයේ. ඒ වර්තමාන මොහොත තමයි අපි ජීවිතේ කොට ගන්න හරි සුඛ කොට ගන්න හරි ආත්ම කොට ගන්න හරි පව කරන්න ගන්න හරි පින් කරන්න ගන්න හරි මොනවාද. එතකොට මේ මොහොත මගහැරලා අපට ධම්මාන ධම ප්‍රතිපදාවට යන්න බෑ. ස්කන්ධ පහක් ඉඳලා නැතනකොට එතන තියෙන තෝන ධම්මාන ප්‍රතිපදාව. ඊළඟ ස්කන්ධ පහ උපදිනකොට එතන තියෙන තෝන ප්‍රතිපදාව. ඊළඟ ස්කන්ධ පහ උපදිනකොට එතන තියෙන තෝන අන්න ඒකට තමයි ධම්ම අනුධම්ම කියලා කියන්නේ. ස්කන්ධ පහක් පහක් පහ සමාපක අනිත්‍යඛානාත්ම නම් මේ දැක්කෙන් බලන්නට පුළුවන් තැනක අපි සතිය නැමැති চৈতසිකය සතිපට්ඨානය කියලා වචනයක් තියෙනවා. සති කියලා වචනයක් තියෙනවා. සති කියන වචනේ තේරුම් ගන්න සති කියන වචනේ මෝහහිරික අනුත්පත් උද්දච්ච ලෝභදිච්ච මාන දෝෂස්සමච්චක දුක්ඛච්ච කියන විද්‍යුත්‍රා කියන අපතල চৈতසිකයන් සමග යෙදিলা නැහැ. සද්දා සති හිරියොත්පත් ලෝභ දෝෂ එකල চৈতසික පහල එක තමයි සති කියන එක තියෙන්නේ. මේ සති කියන්නේ চৈতසිකය. මේ চৈতසිකය අනාත්ම දර්ශනය දැකීම සඳහා දිනු කරගන්න ඕන. ඒක තමයි සතිපත්තණය වඩනවා කියලා කියන්නේ. අපි මේ සතියක් කරලා තියෙන සංසාර ගමනේදී නිත්‍ය සුඛාත්ම කොටලත් ආ වූ සතිය. ඒකට සම්මා සති කියන්නේ ඒක මිත්‍යා සතිය. මේ මාර්ගයෙන් පරිබාහිර වීමට අනිද්දුක්ඛනාත්මය තේරුම් අරගෙන මේ සතිය නැමැති චෛසිකයේ වර්තමාන මොහොතේ පවතින බව වෙනුවට මම බව වෙනුවට මම නොවන බවට වඩන්ට අවශ්‍ය ධර්ම අවබෝධය ධර්මස්වණයෙන් ලබා ගත්තම තමයි අපට සතිපට්ඨානේ වඩන්න පුළුවන්. අනාත්ම දැක්ම කිරීසිය දිනු කරගන්න පුළුවන්. ඒ වගේම ධම්මාර්ගම ප්‍රතිපදාවෙන් යුක්ත පුළුවන් වෙන්න පුළුවන්. එනිසා කිසියම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය භික්ෂුවක් වශයෙන් හෝ භික්ෂුණියක් වශයෙන් පංචශීලයේ පිළිපදින උපාසක කෙනෙක් හෝ අටශීලයේ පිළිපදින උපාසිකාවක් වශයෙන් තමන්ට අදාළ ස්ථාවරයේ ඉන්නට බාධාවත් නැහැ බාහිර වශයෙන්. නමුත් මේ කියන ස්කන්ධ පංචකයට අදාළ ධර්මතාවයන් කෙරෙහි ඔබට වහන්සේට හෝ ඔබට පුළුවන් කනක් තියෙනවා නම් ධර්මයේ තේරුම් අරගෙන ඔය කියන ආකාරයක යක්ත විනීත විශාරද බහුස්තුත ධම්මාන ධම්ම ප්‍රතිපන්න ධර්ම දර වන්නට බුදුරජාණන් වහන්සේ ඔබට ප්‍රදානය කරනවා සංඝ කියන වචනය සම්බන් සෝදින්ති අන්න බලන්න. ඒ නිසා අපිට මෙතන තේරුම් ගන්න කරුණක් තියෙනවා සියලුම දෙනාට පරමාර්ථ වශයෙන් දක්වලා ධර්මයේ තේරුම් ගත්තාම සංඝ ස්වභාවයක් කියනවා. නමුත් අපි විච්ඡේ සංඝ විච්ඡ සංඝ කියන එකම උපාසක සංඝ කියලා අපේ සමාජයේ ඉන්නේ ආත්මයක්. බාහිර වෙන්නේ නැහැ. නමුත් ඒ තත්ත්වෙත් පින්න බාධාවක් නැහැ. දැන් මෙතන බලන්න සංඝං සරණං ගච්ඡාමියං අරුත. පූජ්‍ය පබ්බේ සරණ යනවායි කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ සංඝ ස්වභාවය දලා පින්නේ පැවිදි ආයක පමණක්. එකෙන්මයි මොකද වෙනස් කරලා තියෙන ආරි සංවරත්නේ පැත්තේ. හරි. ආරි සංවරත්නේ කියන වචනයට ගත්තම මාර්ගඵල අධිත්‍යිනිය හබේ. ඒකත් ඒක තමයි මේ කියන්නේ. විහිසෝ පැවිදි ස්ත්‍රීකෝ පුරුෂ සංඝ ස්වභාවයට ඇතුළත් වෙන මොකද කියන තමයි. සංඝ ස්වභාවයට ඇතුළත් නොවිතිරුවන් වන්දනාකරණ එක ආමිෂ පූජාවෙන් පිරුවන් පිළිම. නමුත් පංචස්කන්ධේ අනාත්මය නම් වූ බුද්ධ ස්වභාවයේ වණ කෙනෙකුට පත් වෙන්න පුළුවන් සම්මා සම්බුද්ධ නොවුනට එදාහි දුක්ඛ නැති අනාත්ම නැති ධර්මතාවය අනුගමනය කරන්නට අමත්‍යක කරමයි කියලා පරමාර්ථ වශයෙන් මේ රත්නත්‍රයේ තමන් සරණ කරගන්න ගත්තොත් එහෙම තමන්කට වඳින්න පිටකින් වඳින්න අවශ්‍ය කෙනෙක් වෙන්නේ කියන පිටකින් තමන් පිට රත්නත්‍රයේ වඳින කෙනෙක් බවට පත් වෙන්නේ තමන් රත්නත්‍රයට ඇතුළත් කෙනෙක් බවට පත් වෙන පුළුවන්. එකෙක් අපි තේරුම් ගන්න සාධරණක් සංගම් සෝදෙන්නේ නැත්නම් සංග සභාවේ කෙනෙක්ගේ දැන් උන්වහන්සේ වදාරන කර්ම කීපයක් මතක් කරගන්න. තුන්නේ සිච්ඡං ආතත්තං අක්ඛාකාරෝ තතක් ඔබ විසින් තුන්නේ සිච්ඡං කලෙත් කලෙතුයි සතරගතින් වහන්සේ අක්ඛාකාරෝ මං පින්නන්නේ කොහොමයි තේරුම් ගන්න මේ කරුණ. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා අතින් අල්ලන මෙලගම් පෙන්වන්න එක්කලා ගිය වගේ මේ අපි කවුරුත් අතින් අල්ලගෙන එක් කියන්නේ නැහැ. උත්තරු කරන්නේ. මාර්ගය පෙන්නවා ප්‍රතිපන්නා ප්‍රමුඛංකේ කියන්නේ මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වන බුද්ධයා මාර්ග බඳිනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මාර්ග උපදේශකයි. අපිට මොකද පෙන්වන්නේ? යම් සංස්කෘතියක් අපි අරගන්න හදනවා. අත්තදීප සූත්‍රය ගැන මා ඉදා මතක් කළා. ඒක මතක් කරගන්න. අත්ත දීපා වික්‍රේ විහෙරත අත්ත සරණානි සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණානි සරණ අත්ත දීප කියන්නේ සමන් දිවයිනක් කරගන්න ධර්මයේ සරණ කරලා අනන්‍ය සරණ කවුරු සරණ යන්නේ එතකොට තමා සරණ කර ගැනීම සහ ධර්මයේ සරණ කර ගැනීම නැමැති මේ වචන දෙක ඇතුලේ තියෙන තෝන සම්මන් පරමං ගත්තානි කියන තේරුම. එහෙම නැත්නම් අපි සංඝයා කියලා කෙනෙක් සරණ යන්න ගියොත් ආයේ කනවැලක් අල්ලා ගන්න හදනවා. නැත්තම් අර සංඝාමිතුරු අපේ දිලා ගියා වගේ කල් හරි සරණින් යනවා. එහෙම සරණක් මේ සමේ නැහැ. තමන්ම සරණක් ගන්න. ඒ නිසා අපි තේරුම් ගන්න මේ මම පැහැදිලි කරන්න උත්සාහ කරපු කාරණේ මනවින් තේරුම් ගන්න. සම්මත මට්ටමින් සංගරත්නේ කාර්යභාරය මනවින් අපි පැහැදිලි කළා. ඉදිරියටත් ඒ සංගරත්නේ පවතිනවා ගෞරව කරලා. පරමාර්ථ වශයෙන් දැක්කල මේ සංඝ ස්වභාවයට ඇතුළත් වීම ඔබට අවශ්‍ය නම් ඒක පැවිදි වීම නෙවෙයි. පැවිදි වෙන්න අවශ්‍ය නම් පැවිදිලා ඒක කරගන්න. දෙවියන් සිටියද නම් ඒත් මේ ව්‍යක්ත විසර දෙවිනීතන කොට වෙනපත් වෙන්න පුළුවන් නම් එනම් ඔබට මේ සංඝයා හොගවන තැනටපත් වෙන්න තියෙනවා. දැන් පිටකට සංඝ කියලා කියන පුද්ගලෙද්ද හරි සත්‍ය අවබෝධ කරගත්තා වුන් මාර්ගඵලලාභින්ද මට නම් තේරෙන්නේ මෙන්න මේකයි. මේ තත්ත්වයේ මේ හරි සත්‍ය අවබෝධ කරගත්තා වුන් මාර්ගඵලලාභින් සඳහා තමයි එකයි පංචවග්ගය වික්ක කියලා පස්සේ තමයි උන්වහන්සේලා සංඝ කියන ස්වභාවයටපත් වෙන්නේ. ඒ නිසා අපට ඇඳුමින් පමණක් සංඝ ස්වභාවයටපත් වෙලා බුදු සමයේ සැනසීම ලබන්න බෑ. නමුත් සාසනයෙන් වැඩක් කරන්න බැරි තමයි. නමුත් අපි පිහිට කරගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි මේ ධර්මයේ තේරුම් අරගෙන තමන්ම ස්ථාවරේ වික්ෂක් වශයෙන් හෝ වික්ෂණයක් වශයෙන් හෝ උදාහරණයක් ගෙනෙක් වශයෙන් නුඹස්කෝ. තවහට තවත් සූත්‍රවල තවත් කුලවහ කරගොත් එකතු කරන පාන්දෝගී මිහියන් ස්ක්‍රීන්තෝසය බඹසර රතන ස්පීකර්ස්ගේ වත්ත දෙනවා කිසිසේ වෙතත්. මේ කියන සත්‍යයන් තේරුම් ගත්තහම තෙරුවනට බුදුහාමුදුරුවෝ සරණ යන්නේ ධර්මීය සරණ යන්නේ සංඝයා සරණ යන්නේ කියලා හදාගත්ත සම්මත අර්ථයේ ඉක්මවාගිය ගැඹුරක් කියන බව ඔබට තේරුම් ගන්න පුළුවන්. එතකොට පංචස්කන්ධය අනාත්මය නම් වූ බුද්ධ ස්වභාවය උන්වහන්සේගේ හදවතේ 100%ක් තිබුණා. අපි මේ හදවතේ මේක ආරම්භ වෙනවා නම් අපි මේ බුද්ධ ස්වභාවය අපි නද ආරම්භ වෙනවා. ඒ නිසා භාවිත අතරම ලබන අනිදුක්ඛානාත්මය ධර්මයක් වශයෙන් සමාජී භාවිතාවක් අපි භාවිත කරනවා නම් ඒ ධර්මයේ අපි සරණ කරගන්නේ අපේ හදවතේ. අපි මේ අනිදුක්ඛානාත්මයෙන් සරණ කර ගැනීම ආරම්භ කරනවා නම් අපි මාර්ගයෙන් පළලාවී සුද්ධලෙක් බවට පත් වෙනවා. ඒකත් අපේ සංඝ ස්වභාවයක් තියෙනවා. දැන් ඒ තිරුවන් ඔබෙන් පරිබාහිර දෙන්නේ එතකොට. එතකොට ඒ රත්නත්‍රය ඔබේ හදවතේ නේද? පිටිකත් ගැඹුරු කරුණ අත්දැකීමක් පැහැදිලි කරනවා. ඒ නිසා මම මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ ඒ තිරුවන් සරණෙහි අපි දකින වාචික ක්‍රියාවලියට වඩා ගැඹුරක් තියෙනවා කියන එක. ඒක උදාහරණයක් කරගන්න ඕනේ කොහොමද? මම කිව්වා යමෙක් ගාල්ලේ ඉඳලා මම නුවරයන් කියලා කියනවා කියන්නේ. එකම අඩියක් කියන්නේ නැත්නම් ජීවිත කාලයම මම නුවරයන් ඉතිවට සිද්ධිය සිදුවෙන්නේ නැහැ. අන්න ඒ වගේ ධර්මය තේරුම් ගන්න නැතුව පණිවිතක් කල බුද්ධන් සරණ ගච්ඡාමි කියවට කීවරක්වත් කියලා නැහැ ඒ සම්බුද්ධ කරණ ගමනේ. නමුත් අඩියක් කියන්න ගත්තොත් අනිවාර්යෙන්ම නුවරට ළඟා වෙනවානේ. අන්න ඒ වගේ මේ ධර්මයේ සරණ කර ගැනීම ප්‍රතිපත්ති මේ ක්‍රියාවලියක් තමයි මේ තේරුම් කළ තියෙන්නේ. ඒකට මේක සම්බුද්ධ ශක්ති කරුවන් ආරි ශක්ති කරුවන් කියන වචන තේරුම් ගන්න ඔකයි කාලේන මම තව ටිකක් ගන්න කැමතියි ඔබට මේ එක දෙයක් පෙන්වන්නට. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වෙන මොහොතේ සම්බුදු සූත්‍රවල වදාළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහෝ ඉන්න එක. මමකට මගේකට මගේ ආත්මයකට ගන්නා තාක්කල් මම සම්මා සම්බුද්ධත්වයට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ සියල්ල අනාත්මයි. අනාත්ම වෙන්නට ඉස්සර වෙලා පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ස්කන්ධ පහ කියලා කියන්නේ අපේ ජීවිතය තුළ මොහොතකින් ඇති නැති වෙන පරිස්සම ධර්මතාවය. ඇට අරමුණක් රූපයක් දැලීමේදී, කන ශබ්දයක් ඇහිීමේදී, නාසයට ගඳ සුවඳ වේදීමේදී, ස්කින් අරමුණක් ගැල්මනක් කල්පනා කිරීමේදී, සුද්ධල ඇවිදින ඉන්නවා. සුද්ධල ඇතුළ ස්කන්ධ පහ වෙනුම උපදිනවා නැහැ. මේ ස්කන්ධ පහ ශරීරය කියලා දැනෙන්න ගන්නවා. රූප කියලා කියන්නේ ශරීරය කියලා සමාජ විද්‍යාවලා තියෙන කරකටකම්. මේ නිසාම තමයි අපායදී ලෝක නෑ බ්‍රහ්ම ලෝක නෑ කියලා කියන්න තියෙන්නේ. එහෙනම් රූප කියන්නේ පත විආතෝ තේජෝ ආයි හතර නම් මනුස්ස ලෝකෙින් හකට ඕක තමයි පිටි සම්මුලාවින් රූප නෑ. දෙවියන්ටත් එහෙම රූප නෑ. බ්‍රහ්මයන්ටත් එහෙම රූප නෑ. ඒ නැති නිසා තමයි වට සම්මුති ආපෝ තේජෝ පතේ ආරම්මන ආපෝ තේජෝ ආයි හතර කියලා ප්‍රබන්දකම් කරන්න වෙලා තියෙන්නේ. තේරුම් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ස්කන්ධ පහ අපාය සත්වයින්ටත් තියෙනවා. මිනිසුන්ටත් තියෙනවා. දෙවියන්ටත් තියෙනවා. බ්‍රහ්මයන්ටත් තියෙනවා. එසේනම් එය රූප යන්න සතර මහා භූත විය හැකිද? තේරුම් ගන්න ඕන කරුණක් මම ඉදිරිපත් කරා. සාගත පාඩයක් ඔබට අදක් කරනවා. සත්තාරෝ මහා භූත පත්‍ය රූපකණ්ඩස්ස සංඤ්ඤාතනාය. මේ විද්‍යාවකනිය. සතර මහා භූත ත්‍ත්‍ය වීමෙන් සතර මහා භූත කියන්නේ බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වස්තු වල අදාළ දේවල්. ත්‍ත්‍ය වීමෙන් හැදෙන දෙයක් තමයි රූප ස්කන්ධය කියලා කියන්නේ. රූප ස්කන්ධය කියලා කියන්නේ දෙයින් නම් තාක්ෂණික විස්තර කරන්නම්. ඒක හම් වෙන්නේ මොනවද? රූප. කනට හම් වෙන්නේ මොනවද? ශබ්ද රූප. නාසයට හම් වෙන්නේ මොනවද? ගන්ධ රූප. දිවට හම් වෙන්නේ මොනවද? රස රූප. කයට හම් වෙන්නේ මොනවද? පොත්ථබ්ද රූප. සිතටම දෙන්නේ මොනවද? ධම්ම රූප. එතකොට රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොත්ථබ්ද රූප. ඒවා පතරියා පොත්තේ වල බාහිර තියෙන දේවල් උදව්වෙන් අපි ඇසේ හෝ කනේ ඒ අදාළ තැන පහළ වෙන ටෙක්ස්ට් එක රූපස්කන්ධයේ. දැන් බලන්න. වේදනා කියන වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න. වේදනාව කියන්නේ අපි සිංහලෙන් කතා කරනවා වේදනා කියන එක. නමුත් ප්‍රත්‍යක්ෂ වේදනා කියලා කියන්නේ වේදනා ධාටි තුනක් තියෙනවා කියන එක. අපිට විඳින්න තුනක් තියෙනවා. සංසය අරමුණක එක්ක සැකුවක් එන්නේනවා, එක දුක්කක් එන්නේනවා, එක උපේක්ෂාවක් එන්නේ. වේදනාවෙන් කරන්නේ විඳීම. මනමින් තේරුම් ගන්න මේ කාරණාව විඳින දෙයයි සංඥාවෙන් හඳුනන්නේ. සංඥාවෙන් හඳුනන දෙයට තමයි පින්කෝ පවාදී වශයෙන් සංකාරයන් රැස්වෙන්නේ. මේ සිදුවෙන දෙයයි විඥානකින් සැකසීම් ගන්නගන්නේ. දැන් මොකටද ලෝක කල්පණය කරන්න? රූප කියන්නේ ශරීරය කියලා දැක්කොත් වේදනා කියන චෛත්‍යකින් විඳින්නේ මොනවද? පිළිම දෙයක් නෑ නේද? රූප කියන්නේ ශරීරේ නම් වේදනා කියන චෛත්‍යකින් විඳින්න දෙයක් නෑ කියලා යනවා. රූප කියන්නේ රූපාරම්මණය නම් වේදනාවේ නිදින්නේ රූපේ නෙවෙයිද? රූප කියන්නේ ශබ්ද ආරම්මණය නම් ඒ රස හෝ විරස බව නිදින්නේ ශබ්ද ආරම්මණය නෙවෙයිද වේදනාවේ? මේ රූපේ ගැන සංඥා සංකාර විඥාන් කියන පහ තනි කරන්න බැහැ. වෙන කරන්න බැහැ. හැබැයි කමේ කරා උපදිනවා. ඒ නිසා මට තේරෙන කරුණක් තමයි තාපනික සත්‍ය කියලා පිළිගන්න කියලා ඔබට බල කරන්නේ මනෙන් හිතන්න මේ ධර්ම ශ්‍රවණය කරනවා. මේ පංචස්කන්ධයේ රූපයනු ශරීරයට පටු ව්‍යාපෘතියෝ ආයි හතරට ඇතුළත්කට දේශනා කරන්ට යාම කිසියම් තැනකදී ධර්මයේ මම ව්‍යාමත වැරදීමට සිදු වූ කරුණක්ද කියලා හිතලා බලන්න. දැනෙන කල්පනා කරලා හිතලා බලන්න මොහොතින් මොහොත උපදින නැත්නම් ස්කන්ධ පංචකයේදී මම අපි ගන්න රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංඛාර කාය, විඥාන කාය. මේ කාය කියන්නේ කය කියන එක නෙමෙයි ස්කන්ධය කියන්නේ. එහෙනම් මේ හැම එකකම කාය කියන වචනේ මොකදනවා? එනම් රූපාරම්මණය තමයි රූපස්කන්ධය. ශබ්දාරම්මණය තමයි රූපස්කන්ධය වෙන්නේ දෙන්නේ. ගන්ධාරම්මණය තමයි ඉතින් රූපස්කන්ධය වෙන්නේ. ගන්ධ රූපය. රසාරම්මණය තමයි ස්කන්ධය වෙන්නේ. මේ ස්කන්ධය නෙමෙයිද මේ මොහොතේ ජීවිත රසක් ලැබෙන වෙලාවකේ රස නෙමෙයිද වේදනාවෙන් නිදින්නේ? ඒ ලැබෙන රස තමයි අපි චිත්ත රසයෙන් රසාදී වේදනාවෙන් නිදින්නේ. එතකොට රූපයන් කටියාතු තේජෝ නොව ඉන්ද්‍රිය පහ හම් වෙන ඕරෑම අරමුණකට කියන නමක් නෙවෙයි. අන්න එතකොට රූපයන් පින්තිරීමේදී පින රූප බවට පත් වෙනවා. තෞතිරීමේදී තව රූප බවට පත් වෙනවා. දෙවියන්ට දිව්‍ය දිව්‍ය ආරම්භක දිව්‍යමය රූප දිව්‍යමය සම්පූර්ණ ගන්න කියලා සංඝ සූත්‍රවල ඒව ආරම්භන බවට පත් වෙනවා. රූපී අරූපී ඥානෙන් සාගතයාට තොන්ට ආරම්භණය බවට පත් වෙනවා රූපී ඥානෙ. අරූපී ඥානයට අරූපී ඥානෙ රූප. එකකට රූපයන් ද්‍රව්‍ය වෙන්නට බෑ. මෙන්න මෙතන මේ සමාජයේ මේවන විරුද්ධ මනාව පැහැදිලි වෙලා නැති කරුණක් තියෙනුයි මට නම් හිතෙන්නේ. ඒ නිසා මේ සමාජයේ රූප කියන්නේ ශරීරය කියලා අරගෙන පංචස්කන්ධය අනාත්මය කතා කරන තාක්කල් මාර්ග පළව කීකත් මට නම් කියන්න බෑ. ධර්මයේ තේරුම් ගනි කියලා මට නම් කියන්න බෑ. මේ කීවට පිළිගන්න නිසා මේක මනමින් යලිත් හිතා බලන්න. රූප කියන්නේ ශරීරය නම් බුදුන් වහන්සේ වදාරනවාද චත්තාරෝ මහා භූත පච්චය රූපස්කන්ධස්ස පංචාකනායි. ශරීර රූප කියලා ගත්තොත් වේදනාවට විඳින්න මොනවද කියන එක නවත්ක් කියලා බලන්න. රූපයක් තේීමේදී අපි විඳින්නේ රූපය. ශබ්දයක් ඇසීමේදී අපි විඳින්නේ ශබ්දය. ගන්ධයක් ඇසීමේදී අපි විඳින්නේ ගන්ධය. රස දැනීමේදී අපි විඳින්නේ රසය. පහසක් විඳින්නේ ඒ අරමුණෙනේ දෙවිදින්නේ. වේදනා චෛත්‍යකින් විඳින්නේ ඒක. එහෙනම් විඳින්නේ රූපේ නම් ඒක රූපාරම්මණය වේතුයි. එතකොට ඒක පැටවි ආපෝතිය වායකක්. එනිසා රූපයනු ශරීරය නොව ශරීරයේ ඇසුරුකට දෙන පවතින ස්කන්ධ පංචක අපට පේනවා දෙවියන්ට එහෙම පැටවි ආපෝතිය වායකක් නැතුව උපදින ස්කන්ධ පංචකයක් පවතිනවා. භූතින්ද ප්‍රේතින්ද තියෙන ධන සිවුරක් නැති ස්කන්ධ පංචකයක් පවතිනවා. ඉදි උන්ගේ රූප බවට පත්වන්නේ ඒ මොහොතේ විදින අරමුණ, පුණ්‍ය අරමුණ, පාප අරමුණ, ඥාන අරමුණ වෙන එකක් තියෙනවා. අපිට නම් පංචකාමය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ විදීමේදී ඒ අරමුණ තමයි අපි විදින්නේ. ඒ අරමුණ මුල් කොටගෙන ස්කන්ධ පහ ඇතුළේ. යෝකේ වස්ස සතං ජීවේ අපස්සං උද්‍යව්‍යං. ඒකාහං ජීවිතං තේයෝ තස්සතෝ උද්‍යව්‍යං. ඒක බුදුරජාණන් වහන්සේ සංකල්ප කාර්යාවට දේශනා කරපු සූත්‍රයේ හැදි කාන්නේ කතාවේ. යමෙක් ස්කන්ධ පංචකයේ ඉපදීම මැරීම දැනගෙන පස්සෝදියලම් කියන්නේ ඒකයි. එකලවසම් ජීවත් වෙනවාද? ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නොදැන ජීවත් වෙන අවුරුදු 100ට වඩා හරි එක දවසකට වටිනවායි කියලා දේශනා කරා. අපි ධර්ම ශ්‍රවණයකට නිරවුල් ස්කන්ධ පංචකය තේරුම් ගනිමු. ස්කන්ධ පංචකය තුළ තියෙන අනිත්‍යතාවාත්මය සහ ස්කන්ධ පංචකය තුළ තියෙන දුක දුකට හේතු නැති වූ තන මාර්ගය ආදී දේවල් අපට ඉදිරි ධර්ම දේශනාවලදී එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි ඉතාමත් ප්‍රවේශනේ ඉතාමත් කල්පනාකාරීව ඒ වගේම ත්‍රිපිටකයේ සඳහන් සහේතුක හේතු ඉදිරිපත් කරමින් ඔබට ධර්ම දේශනාවන් කරනවා. එතත් බුදුරජාණන් වහන්සේ වටහාගත් ආයි පංචස්කන්ධේ අනාත්මයේ රූපයනු ශරීරය විය යුතුද රූපයනු යම් හොතේ උපදින ආරම්මණය විය යුතුදයි තේරුම් ගැනීම පිළිගැනීම ඔබ සතු යුතුකමක් මහත් ප්‍රදේශනාවලට අනුව අපි බල කිරීමක් කවදාවත් නැහැ. මේ තත්ත්වයන්මත් හේතු ඒ මූලික කොටගෙන තමයි මම මුල් ධර්ම දේශනාවලදී අපිට මේ සද්ධර්මය ලැබෙනකොට ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුෙන් ලැබෙනා වුණොත් ප්‍රතිපකින් ලබා ගන්නට ගියාම අපි කාදාල වචන මතක් කරගෙන මේ ධර්මයේ වරද්දාගෙනද තියෙන්නේ කියන අනුමාන කරනවා. අයින් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වරදමයි කියලා. අපිට නගදී වරදමා වෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරමු ධර්මයේ නිරෝධ තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තුළ ඔබට යම් තැනක දුකක් පවතී. දුක නැති වූ තැනක් එතනම බව තේරුම් ගන්න ධර්මයේ සරණින්. මේ දුක නැති වූ තැන මරණින් මතු තැනක් හෝ අනාගත තැනක්. ඔබට මේ මොහොතේ වර්තමාන ජීවිතයකට කිසියම් ඔබේ දැනුමින් දැකීමෙන් ධනෙන් විසඳාගත නොහැකි ගැටලුවක් ගැටුමක් පවතී. ඒ ගැටුමේ නිමාවත් හේතු නිරෝධයෙන් තත්ත්වයට ඔබේ තුළ වර්තමානයේ මේ මොහොතේ බව තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තුළ ඔබට තමන් ඉන්න එක්සෝ වික්ෂණී හෝ උපාසක හෝ උපාසිකා හෝ කියන ඕනෑම ස්ථාවරයක සිටිනේ. අන්නයිද පේනවත් මේ ස්වභාවයේ කටයුතු කරන සම්මුතිහි කර්ම අර්ථ වශයෙන් මේ ත්‍රිවිධයක් මේ ඔබේ හදවතේ පිහිටවාගෙන අදාදම දුක් කෙලවර කරගැනීමේ කාර්යයට එළඹීමට තරම් ඔබට ප්‍රඥාව ලැබීවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් හැමදිනාටම ඒ කියන ත්‍රිවිධයක් මේ සරණම ලැබීවායි කියන ප්‍රාර්ථනය කරමින් මෙතනකින් මේ ධර්මානුශාසනාව අවසන් කරලා ලබනවා. එමක පෙරුවන් සරණයි.